කිසිම පරිබ්‍රාජක කෙනෙක් සුගතියට ගිහිල්ලා නැති බව මට පෙනෙනවා. මම කල්ප 91ක් ඈත දැන් බලනවා. කල්ප 91 ඇතුළත එකම එක පරිබ්‍රාජකයෙක් පමණයි සුගතියට වද්දී. අනිත් පැත්ත යන්නේ දුගතියට. ඒ සුගතියට ගිය පරිබ්‍රාජක තුමත් තමන්ගේ අවසාන මොහොතේදී තමන් අනුගමනය කළ අත්කලමතාන යෝගය අත්හැරිය. ඒ දෘෂ්ටි අත්හැරීම නිසා සුගතියට යන්න පුළුවන් වුණා. සුභද්‍රයේ යම් සසුනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇත්නම් ඒ ශාසනයේ පමණයි කෙලෙසුන් නැතිකොට ලබන සදාකාලික වෙනස් නොවන සුවයට පත්විය හැකි වන්නේ. ඒ බව ප්‍රකාශ කරමින් මේ සූත්‍ර පාඨය දේශනා කළා. ඉමස්මින් කෝ සුභද්ද ධම්ම විනයේ ආර්යෝ අෂ්ටාංගිකෝ මග්ගෝ උපලබ්ධති. සුභද්‍රය මේ බුද්ධ ශාසනයේ පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා. ඉදේව සුභද්ද සමනෝ සුභද්‍රය මේ බුදු ශාසනයේ පමණක් සෝතාපන්න ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. ඉදේ ද්විතියෝ සමනෝ මේ ශාසනයේ පමණක්ම ද්විතිය ශ්‍රමණ කියන සකරදාගාමි කලස්තයන් පහළ වෙනවා. ඉද සතියෝ සමනෝ මේ බුදු ශාසනයේම පමණක් සතිය ශ්‍රමණ කියන අනාගාමීන් වහන්සේ පහළ වෙනවා. ඉද චතුත්ථෝ සමනෝ මේ බුදු ශාසනයේ පමණක් සතරවෙනි ශ්‍රමණ නමින් හැඳින්වෙන රහතන් වහන්සේ පහළ වෙනවා ලැබෙනවා. සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ අඤ්ඤේ පරප්පවාද නම් වූ බාහිර ශාස්ත්‍රෝ ශාසන මේ කියන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ශ්‍රමණයන් වහන්සේලාගෙන් කිසි කෙනෙක් දේශනා කළා. කල්ප ලක්ෂ ගණන් පෙරන් පුරාගෙන ආව මේ සුභද්‍ර පරිභාජකතුමාට ඒ දේශනා මාත්‍රේ සෑහුණා. මෙතෙක් කල තමා විමුක්ති මාර්ගයක් සොයමින් නියම කල්යාණ මිත්‍රයෙක් නොමැතිව ගත කළ අතර මේ ස්වල්ප දේශනාවෙන් තේරුම් කරගත්තා සුගතියට නිවනට යන මාර්ගය මේකයි කියලා. වැඳලා අවසරය ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා මා පැවිදි කරන සේක්වා කියලා. සර්වඥන් වහන්සේ වදාලා සුභද්‍රයේ අන්‍ය පැවිද්දෙක් අන්‍ය තීර්ථකයේ සසුන්ගත වෙනවා නම් සාර මාසයක් පරිවාස පුරන්නට ඕනේ. සාර මාසයකින් පසුව භික්ෂු සංඝයා වහන්සේගේ සිත් දිනා ගත්තා නම් ශාසනයේ පැවිද්ද ලැබෙනවා. එසේ නම් පුද්ගල විශේෂයක් තියෙනවා. එනිසා මට පැවිදි කරවන්න දැන් පුළුවන්. සාරුවක්ඥන් වහන්සේ සතපුණු ආසනියම වැඩ ඉඳගෙන සීහත්යේ දිගු කොට ඒ භික්ඛු ස්වාඛාතෝ ධම්මෝ චාර බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛ සාන්ත කිරියාය මහණ මෙහිවල ධර්ම විනය ස්වාඛාතයි සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන් බඹසර හැසිරෙව මේ වචනේ ශ්‍රී මුඛෙන් හිත වෙනකොටම අර තාපස පිරිකර වෙනුවට අෂ්ඨ පරිස්කාර ශරීරගතව හැතවස් කිරුණු තෙරුන් වහන්සේ නමක් මෙන් ඊර්ධමය පාත්‍ර කීවර ධරව ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ලැබුණා. ඒ මොහොතේම සරුවඥන් වහන්සේගෙන් භාවනා කර්මස්ථානයක් ලබා ගත්තා. ඒ සල්ලුයනේම ගහක් මුලට පැමිණ භාග්‍යතුන් වහන්සේ රැඳින්න ආදිහාට මුහුණලා වාඩි වුණා. එකම ආසනයේදී මෙම ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන හැටියට සමත විපස්සනා භාවනා වඩා ස්වල්ප වේලාවක් තුළදී සෞඛලිස්නස අරිහත්ත්වයට පත් වුණා. මේ තමයි බුදුසසුනේ සරුවඥන් වහන්සේගේ සම්මුඛයෙහි පැවිදි වූ අවසාන අන්තිම ශ්‍රාවකයන් වහන්සේ. මෙම සුභද්‍ර මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙනම විපස්සී බුද්ධ ශාසන කාලයේ සහෝදරයෝ. ඒ කාලේ සුභද්‍ර පරිභාජකතුමා නැත්නම් දැනට සුභද්‍ර රහතන් වහන්සේ වැඩිමහල් සොහොයුරා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින්වහන්සේ දෙවැන්නා. මේ දෙන්නා විශාල වස්තු සම්භාරය ඇති සහෝදරෝ දෙපළා මේ දෙන්නට තිබුණා සියක් තිරයක වපසරිය ඇති විශාල ගල්යාය. මේ කුඹුරෙහි ගොවිතැන් කරලා ගොයම් බන්දි හැදෙන කාලේ බාල සොහොයුරා කිව්වා, අපි මේ බන්දි තලලා අග්ගස දානයක් දෙමු. වැඩිමලා කැමතුනේ නැහැ. කීප සැරයක් ආරාධනා කළාට කැමතුනේ නැහැ. පසුව කුඹුර දෙන්න බෙදාගත්තා. බෙදාගෙන බාල සොහොයුරා 50 කිරියක පමණ වූ තමාගේ කොටසින් බන්දි තලලා අග්ගස දානයක් දුන්නා. එදාම හන්දෑවේ කුඹුරට ආවම ගලවාගත්ත බණ්ඩි ගොයම් බණ්ඩි ඔක්කොම තිබුණාන්ට වඩා රෝපණය වෙලා පුදුම සන්තෝෂයක් ජිත ගම විපාකේ නාවාරයක් එම කුඹුරු යායේ අග්ගස්ස දාන දීලා තියෙනවා. එතුමා ප්‍රාර්ථනා කළා යම් බුදු සසුනක සියල්ලන්ඳ පළමුව පැවිදි වෙන්න චිර රාත්‍රාඥ වෙන්න සියල්ලන්ඳ පළමුවෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරන්ද හේතු වේවා කියලා. අර වැඩිමහල් සෝරාද අග්ගස්ස දානයක් දුන්න එකවරක් එතුමා එවැනි පැතුමක් කළේ නැහැ. මේ දෙන්න සසර සුගතිගාමීව පෙරුම් පුරාගෙන ඇවිල්ලා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කපිලවස්තු පුරනුවර නැගෙනහිර පිහිටි ද්‍රෝණවස්තු බ්‍රාහ්මණ ගමේ ඉපදිලා වයස 16 දී බ්‍රාහ්මණ ශිල්පයේ පරතරටපත් වෙලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන්න දවසේ අර ලක්ෂණ පරීක්ෂා කළ අයාතුරෙන් සියල්ලන්ට වයසෙන් අඩු වුණාට එක ඇඟිල්ලක් උස්සලා මේ කුමාරයන් වහන්සේ සක්විති රජවෙනතුරු දිහි දේවත් ජීවිතේ වාසය නොකරන බව වාසි 29 දී පැවිදි වී 35 වෙනි වසරේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන බව අභීතව ප්‍රකාශ කළ එම කොණ්ඩඤ්ඤ මානෝගතුමා තමයි පසු කාලයක කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ බවට පත් වුණේ. මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා කවර වූ කුසලයක් කරලා යම්බඳු ධාර්මික ප්‍රාර්ථනාවක් සිතේ ඇති කරගත්තොත් ඒ දේශේ විශ්ව සිද්ධ වෙන බව. දැන් අපි සලකා බලමු සූත්‍ර පාඨයේ තේරුම. මේ සඳහන් වෙනවා ඉතාල දෙකක් අර්ථ කීපයක්. ධම්ම විනයේ කියලා වචනයක් ප්‍රකාශ වුණානේ. ධම්ම විනයේ ධර්මයේ කියන්නේ සූත්‍ර අභිධර්ම කොටස දෙක. විනය කියන්නේ විනය පිටකය. පින්වන් ඇදේ වැඩ ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ අමතා මෙහෙම දේශනා කළානේ. යෝ කෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා. ආනන්දය මා විසින් ඔබට යම් ධර්මයක් දේශන ලදන යම් විනයක් පනවන ලදන මගේ ඇවෑමෙන් ඔබට ඒ ධර්මයේ විනය ශාස්ත්‍ර කෘත්‍ය සිද්ධ කරන්නේ කියන එක දේශනා කළා. එතන ධර්මයේ කියුවාම සූත්‍ර පිටක අභිධර්ම පිටක. විනය කියුවාම විනය පිටක. එතකොට විනය පිටකයත් සූත්‍ර පිටකයත් එක්කාසු කරාම එතන තියෙනවා ධර්මස්කන්ධ ඔක්කොම 42000. අභිධර්ම පිටකයේ පමණක් 42000. සියල්ල 84000යි. මෙය ආනන්ද ස්වාමීන් වහන්සේගේ අපදානිය සඳහන් වෙනවා. එතකොට මෙහිදී මේ කියන්නේ ධර්මයේ කියන්නේ සියල්ල සම්පින්දනේ කොට ගත්තාම බුද්ධ ශාසනය කියලා හඳුන්වනවා. ඒකයි ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ. සුබද්දරේ මේ බුද්ධ ශාසනයේහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති. ආර්ය වූ අංග අටකින් යුක්ත වූ මාර්ගයක් ඇත. ලැබේ. ඒ නිසා ඉදේව සුබද්ද සමමු. එනිසා මෙහි පමණයි ශ්‍රමණයන් වහන්සේ නමක් ලැබෙන්නේ. දෙවෙනි තුන්වෙනි හතරවෙනි නමින් හඳුන්වන්නේ ඒ මාර්ග පළස්ත ආර්යයන් වහන්සේලාගේ හතර කොටසයි. සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤි. ඒ කාලේ බොහෝම ශාස්ත්‍රු ශාසන තිබුණා. ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රු ශාසන හයක් තිබුණා. පූර්ණ කාශ්‍යප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, කකුද කච්චායන, සංජය බෙල්ලත් පුත්ත නිගණ්ඨනාථ පුත්‍රය කියන ශාස්ත්‍රූරුන්ගේ ශාසන තිබුණා. ඒ අතර තවත් වෙනත් එච්චර ප්‍රසිද්ධ නොවූ ශාසන ශාස්ත්‍රු ශාසනක් තිබුණා. ඒ කිසිම ශාසනයක මේ කියන සෝවාන් ආදී ආර්ය මාර්ගඵලාදීන් පහළ වී සිටියේ නැහැ. හැබැයි සරුවඥන් වහන්සේ පහළ වීමෙන් පසුව බොහෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ ඥානවන්ත අය එනවා වාදෙට.

එතකොට දැන් අපි සලකා බලමු අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියන එක සර්වඥන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් කොහොමද හඳුන්ලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ කියන අංග 8යි. එතන සම්මා කියන වචනේ තේරුම් තුනක් තියෙනවා. සම්මා කියන්නේ යාථාවක නියානික කුසල කියන තේරුම් තුනයි. යාථාවක කියන්නේ ඒකාන්තෙන් නිවරදි. ඒකාන්තෙන් නිවරදි. ඒක යාථාවක. නියානික කියන්නේ ඒකාන්තෙන් සැපයට පමුණුවනවා. නියානික කියන්නේ පමුණුවන තේරුමයි. සැපයට පමුණුවනවා. කුසල කියන්නේ ඒකාන්තෙන් අකුසල් නැසෙනවා. අන්නේ තේරුමයි සම්මා කියන වචනේ තියෙන්නේ. කදාටතම සම්මා කියන නිපාක පදය උපාදිය වශයෙන් මුලින් තියෙනවා. එතකොට සම්මා කියන මේ පදයෙන් කියවුනේ යාථාවක නෛර්යානික කුසල දර්ශනියට කියනවා සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දර්ශනය. දර්ශනිය කියනවා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දෙකක්. මිච්ඡා දිට්ඨි කියන්නේ අයාථාවක අනියානික අකුසල දර්ශනයට කියනවා මිච්ඡා දිට්ඨි කියලානේ. එතකොට අයාථාවක කියන්නේ අයහපත්. එවාගෙම සාවග්ගය. අනියානික කියන්නේ සැපයට නොපමුණුවන, නොපමුණුවන. එවාගෙම අකුසල කියන්නේ අනුවන වූ. නැත්තම් අකුසල කියන්නේ මෝහයෙන් යුක්ත වූ. නුවණින් තොර වූ. කියන තේරුම මිච්ඡා කියන මේ වචනයට සම්බන්ධ වෙනවා. මිච්ඡා දිට්ඨි. මිච්ඡා කියන්නේ වැරදි කියන තේරුමනේ. එතකොට මිච්ඡා දිට්ඨිය හැර සම්මා දිට්ඨියකින් කියවෙන්නේ යාථාවක නියානික කුසල කියන අර්ථයක්. එතකොට මෙතන දිට්ඨි කියන එකෙන් අපි ගන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රඥාව. සම්මා දිට්ඨිය කියනකොට මිච්ඡා දිට්ඨිය කියනකොට කෙලින්ම දිට්ඨි ඡායසිකය. ඒකට වෙනම අකුසල ඡායසිකයක් වෙන දිට්ඨි ඡායසිකය. සම්මා දිට්ඨිය කියනකොට කෙලින්ම ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට නමක් සම්මා දිට්ඨි. ඊළඟට සම්මා සංකප්පෝ. එතන කියන්නේ සම්මා කියන වචනේ තේරුම අර වාගේ යාථාවක නියානික කුසල. යාථාවක කියන්නේ නිවරදි. යාථාවක කියන්නේ ශ්‍රේෂ්ඨ. ඒ වගේම යාථාවක කියන්නේ නෛර්යානික. සම්මා කියන්නේ එතකොට නෛර්යානික කුසල. එතකොට යාථාවක වූද නෛර්යානික වූද කුසල වූද සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එය කොටස් තුනකට වෙන් කළ දේශනා කළා කියලා. ඒවා ඉදිරියෙන් අපි එකින් එක බලමු. ඊළඟට සම්මා වාචා. ඒත් එහෙමයි. යාථාවක නියානික කුසල වචනය සම්මා වාචා. සම්මා කම්මන්තේ. යාථාවක නියානික කුසල කර්මාන්තේ සම්මා කම්මන්තේ. යාථාවක නියානික කුසල ආජීවය සම්මා ආජීවය. යාථාවක නියානික කුසල ව්‍යායාමේ සම්මා වායාමේ. යාථාවක නියානික කුසල සතිය සම්මා සතිය. යාථාවක නියානික කුසල ඒකාග්‍රතාව සම්මා සමාධි. දැන් අපි නැවත වරක් බලමු. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද ප්‍රඥාව සම්මා දිට්ඨියයි. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද කල්පනාව සම්මා සංකල්පනාවයි. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද වචනය සම්මා වාචාවයි. නිවරදි වූ, නෛර්යානික වූ, කුසල වූ කර්මාන්තය සම්මා කම්මන්තයයි. නිවරදි වූ, නෛර්යානික වූ, කුසල වූ ජීවත් වීමෙහිවත් ආජීවය සම්මා ආජීවයයි. එසේම නිවරදි වූ, නෛර්යානික වූ, කුසල වූ උත්සාහය සම්මා වායාමය. නිවරදි චෛසිකි. සම්මා කම්මන්ත කියන්නේ එසේම සම්මා කම්මන්ත නමින්ම කියන විරති චෛසිකිය. සම්මා ආජීව කියන්නේ සම්මා ආජීව විරති චෛසිකිය. ඒ නමින්ම එක හඳුන්වන්නේ. සම්මා වායාම කියන්නේ වීරිය. සම්මා සතිය කියන්නේ සතිය.

බෞද්ධයන් වශයෙන් අපට ලැබිලා තියෙනවා. හැබැයි අබෞද්ධයන්ට කිසිසේත් ඒක ආවරණයක් නැහැ. නාමයේ ඒ කියන්නේ එක එක ආගමික නාම තියෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ගුණධර්ම ටික අනුගමනය කළා නම් ආගම කවරක් වුණත් ඒ ඇත්තා සැපේට පැමිණෙනවාමයි. ඒ කියන්නේ කුසගින්නෙන් ඉන්නේ කෙනාට ආහාරය සමන්ත ඖෂධයක් වෙනවා. එතකොට පුජ්‍යල බෙහෙදයක් නැහෙනේ. හැම දිනකට කුසගින්න තියෙනවා. ආහාර ගත්තනම් කුසගින්නේ නෙවෙනවා. පිපාසයෙන්ටාට පානීය සඳහා සුදුසු පානියක් තියෙනවා නම් පිපාසිනි වෙනවා. පුජ්‍යල බෙහෙදයක් නැහෙනේ. ඒ වගේ තමයි බුද්ධ ධර්මය. ඒ කියන්නේ වංශ බෙහෙදයක් නැහැ, ජාති බෙහෙදයක් නැහැ, දේශ බෙහෙදයක් නැහැ. හැම දිනාටම සාධාරණ, හැම දිනාට හිතසෝ පිණිස පවත්නා ධර්ම ස්වභාවයක් සූර්යාලෝකයේ වගේ. සූර්යාලෝකයේ මුළු ලෝකයේ හැම දිනකටම ආලෝකය බෙදා දෙනවා. චන්ද්‍රාලෝකයේ වගේ චන්ද්‍රාලෝකයේ ලෝවැස් ජනතාවට සිසිල්ලා වූ ලෝකය බෙදා දෙනවා. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකේතම ආලෝකයේ දෙන සැපේ බෙදා දෙන උතුම් ධර්ම මාර්ගය. ඒ ධර්ම මාර්ගය අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි උදෑසන අවදි වෙනකොටම අපට බුදු ගුණ සිහි වෙන්න වාගේ අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අද දවසේ කරන සෑම ක්‍රියාවක් පාසා මට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමට සතිය නුවණ එළඹ සිටියවා කියලා අදිෂ්ඨාන කරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරනකොට අපට පුළුවන් හැම කටයුත්තකදීම අදාළ වූ ධර්ම මනසිකාරයකින් යෙදෙන්න. කබන පීවරක් ගානේ කලන හුස්ම රැල්ලක් පාසා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පවත්ින්න පුළුවන්. මේක තේරුම් ගත්තාම ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු. අපි සසර බොහෝ පින් පුරලයි උතුම් මිනිසත් බවක් ලබා තිබෙන්නේ. ඒ මේ මනුෂ්‍යත් භාවයෙහි අපි දවසින් දවස මෝරණ සදක් වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන අතරත අපට මේ ලෝවැසි සෑම දිනාතම මේ භාග්‍ය උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නට ඕන. ඒකම අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. අදාපත මේ පතිරූප දේශ වාසයක పూర్වයේ කත පුණ්‍යතාව ඇතුව ආත්ම සම්මා ප්‍රණිධිය ඇතුව සත්පුරුෂ ආශ්‍රය ඇතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්න වාසනාව ලැබිලා තියෙනවා වගේ නිවන් දක්නා ජාති දක්වාම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුවම භවයක් භවයක් පාසාම අපට පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එසේ ප්‍රාර්ථනා කරගන්න අතර මේ සැකෙමින් දක්වන්නට ධර්ම කාරණා දහම් පොත්පත් කියවීමෙන්ද ධර්මදර විනයදර කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කිරීමෙන්ද ධර්ම ශ්‍රවණී කිරීමෙන්ද ඇසුව දහම් ප්‍රදානුව තේරුම් ගිමසීමෙන්ද ආબોධ කර ගැනීමට උත්සාහ වඩත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ඒකම බුද්ධ ධර්මයේ තියෙන එක සරුව සාධාරණ දෙයක්. ඒ සරුව සාධාරණව මේ උතුම් ධර්ම ස්වභාවය ලෝවැසි සකල ජනතාවටම ආબોධ කර ගැනීමේ අවස්ථාව සැලසේවා. එමගින් මේ ලෝක ධාතුවේහි හාත්පසින් ඇවිල දැල්වෙන 11 මහා ගිනි ජාලාවන් විමාගෙන සදාකාලික සනසුම ඇති අජරාමර සාන්ත සීතල අමා මහ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීමට සෑම දිනකටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංකේය කල්ප ලක්ෂයක් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියටයි බෝධි සම්භාර පුරාගෙන ආවේ. ඒ සාන්තිනායකයන් වහන්සේ මෙයින් අවුරුදු 2590කට පෙර සසදාසත් සංකල්ප ඒකාලෝක කරමින් බෝමුණාරාමයේ නේදගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කර ගනිමින් සකල ක්ලේශයන් වාසනාසහිත සකල ක්ලේශයන් සෝදා හරිනින් මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් ලෝක ධම්ම වැසි වැස්සෙව්වා. ඒ සරුවඥන් වහන්සේගේ ශාසනයේ සූවිසි අසංක ගණන් ජනතාව අමා මහ නිවනට පත් වුණා. අතිත්තේ පෙළේ මේ ගමන් කරනවා අපටත්ේ සරුවඥන් වහන්සේ සෙසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල අජරාමර සාන්ත නිවන දක්වාම අතරක් නෑර ගමන් කර ගැනීමට මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. මෙතකින් අප විසින් දැස්පත් කර ගන්නා ලද නිර්වාණගාමී කුසල සම්භාරයේ ලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා.